තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දෙසූ සමත භාවනා සියල්ල 40ක් තියෙනවා. මේ 40න් තියෙනවා 10ක් අනුශසති භාවනා කියලා. මේ අනුශසති කියන්නේ නැවත නැවත සිහි කරන භාවනා කියන එකයි. නැවත නැවත සිහි කරනවා. පුන පුනා සිහි කරනවා. බුද්ධානුශසතිය, ධම්මානුශසතිය, සංඝානුශසතිය, සීලානුශසතිය, ත්‍යාගානුශසතිය, දේවතානුශසතිය, උපසමානුශසතිය, එවාගේම කායගත සතිය, මරණානුශසතිය, ආනාපාන සතිය. මෙන්න මේ කියන 10ට කියන අනුශසති භාවනා කියලා. එතකොට අනුශසති භාවනා වශයෙන් මේක අවශ්‍ය වෙන්නේ එක එක චරිතයට ගැළපෙන භාවනා තෝරා ගැනීමේ පහසුව පිණිසයි. මේ අනුශසති භාවනා අතරින් 8ක් තියෙනවා රූපාවචර ධ්‍යාන ලබන්නේ නැති. එවාගේම සීල භාවනා කර්මස්ථාන 40න් භාවනා 10ක් තියෙනවා උපචාර සමාධි කියන මට්ටමට පමණක් සමාධි හිත ඇති වෙනවා. එතකොට එයින් මේ අනුශසති භාවනා තුල තියෙනවා කායගත සතිය හා ආනාපාන සතිය දෙකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. අනිත් අතෙන් වැඩෙන්නේ උපචාර ධ්‍යාන කියන සමාධියක් පමණයි. උපචාර ධ්‍යාන කියන්නේ කාමාවචර සිතේ පහළවන සමාධියයි. රූපාවචර සමාධියක් නෙමෙයි. වගේම අෂ්ට සමාපත්තියට යාගත නොහැකි වෙනවා. එතකොට මෙන්න මේ භාවනා තුළින් දැන් බුද්ධානුස්සතිය කිව්වොත් ඒකේ ගුණස්කන්ධය එකින් එකට අනුස්මරණය කරන්න තියෙනවා. එකින් එකට මෙනෙහි කරන්න තියෙනවා. අන්න ඒක නිසා ඒක අනුස්සති කියනවා. ධර්මයේ ගැනත් එහෙමයි. ධර්මානුස්සතියේ ධර්ම ගුණ බොහෝම තියෙනවා. ඒ ධර්ම ගුණ සියල්ල නැවත සිහි කරන බැවින් ඒකට ධම්මානුස්සතිය කියනවා. සංඝ රත්නයේ ගුණස්කන්ධත් එහෙමයි. සීලය පිළිබඳවත් එහෙමයි. එක අරමුණක් නෙමෙයි අරමුණු රාශියක් හිතෙන් ඒව මෙනෙහි කරන්න වෙනවා. නැවත නැවත සිහි කරන්න වෙනවා. ඒ නිසා මේවට කියන අනුශසති භාවනා කියලා. මේ අනුශසති භාවනා අවශ්‍ය වෙනවා අනිකුත් භාවනා වැඩිමේ පහසුව පිණිස. එක නිදර්ශනක් වශයෙන් කියනවා නම් දැන් ගිහි හෝ පැවිදි හෝ වැඩ බහුල අයට හැම වෙලාවෙම වාඩි වෙලා භාවනා කරන්න වෙන්නේ නැහැ. නමුත් නින්දෙන් අවදි වූ තැන් සිට නින්දට යනතුරු මේ අනුශසති භාවනා වැඩ කරද්දි කරන්න පුළුවන්. වත් වැඩ කරද්දි කුඹුරු වැඩ කරනවා නම් එහෙම නැත්නම් ගොවිපලක වැඩ කරනවා නම් වෙළඳ ව්‍යාපාරයක ඉඳලා ඉන්නවා නම් රාජකාරියක ඉඳලා ඉන්නවා නම් එහෙම නැත්නම් වෙනත් වෙනත් කර්මාන්ත ආයතන වලදී ඉන්නවා නම් කොයි හරි වැඩක යෙදෙද්දීම මේ අනුශසති හිතින් මෙනෙහි කරමින් යෙදෙන්න පුළුවන්. එසේ කළ හැකි බව ඈත අතීතයේ සිදුවීම් රාශියකින් අපට සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනුශසති කියන එකේ තේරුම නැවත නැවත සිහිගන්වන භාවනාව කියන තේරුමයි. තෙරුවන් සරණයි.